ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණේ සිද්ධ වෙච්ච දේවල් දැන් එක එක සිද්ධ කරනවා. තිස්ස අත්තනායකව හිරේ දැම්ම හාමුදුරුවනේ. මේ තිස්ස අත්තනායක බොරු ගිවිසුමක් හැදුවයි කියලා කිව්වා. දැන් ආපහු ගන්න තිස්ස අත්තනායකගේ ගිවිසුම අරගෙන ඒක එකින් එක වගන්ති බලන්න දැන් ක්‍රියාත්මක වෙනවද එව්වා නැද්ද කියලා. තිස්ස අත්තනායකගේ ගිවිසුම හොර වෙන්නත් පුළුවන්, ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි තිස්ස අත්තනායක කියපු දේවල් ඔක්කොම අපි ඉස්සරහා සත්‍ය වෙමින් පවතින වෙලාවක් මේක. අපි ඒ ගිවිසුමත් එක්ක තියලා පෙන්නන්නම් ඉරි ගහලා මෙන්න මේක වෙලා තියෙනවා, මෙන්න මේක වෙනවයි කියලා. අද සාම්පූර් හමුදා කඳවුරේ එක කොටසක් ඉවත් කරගෙන ඉවරයි හාමුදුරුවනේ. ඊළඟට අපේ තෙල් ටැංකි තියෙනවා තිරිකුණාමලේ. දැන් ඒවා ඉන්දියාවට පවරා දෙන්න අවශ්‍ය කරන විධිවිධාන සකස් කරලා තියෙන්නේ.